මෙරට ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව බවට විවාදයක් නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ මෑතකදී අතිශය ජනප්‍රිය භාවයට පත් වූ තවත් ක්‍රීඩාවක් ලෙසට රග්බි ක්‍රීඩාවද හැඳින්විය හැකි. ශක්තිය ඔරගා බැලීමේ තරඟයක් ලෙස ප්‍රකට රග්බි ක්‍රීඩාව තුළ ලෝකයේ හමුවේ ලිලිපුට්ටන් ලෙස අපරට හැඳින්විය හැකිවද ලෝකයේ පාසල් රග්බි තරඟාවලි අතරින් පැරණිතම තරඟයක් ලෙස හැඳින්වෙන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය තරඟවදින බ්‍රැඩ්බි කුසලාන තරඟයයි. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ජනප්‍රිය වෙමින් පවතින රග්බි ක්‍රීඩාවේ පතාක යෝධයන් තරඟවදින රග්බි ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ අටවන තරඟාවලිය අදින් ඇරඹෙන්නේ එංගලන්තයට දෙවන වරටත් සත්කාරකත්වයේ හිමි කර දෙමින්. රග්බි ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ මෙතෙක් පැවති තරඟාවලි අතරින් වැඩිම වාරයක් ශූරතාව හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය සමත්ව තිබෙනවා. ඔවුන් අවස්ථා දෙක බැගින් ශූරතාව හිමිකරගෙන ඇති අතර මෙවර තරඟාවලියේ සත්කාරකත්වය දරන එංගලන්තයද 2003 වසරේදී රග්බි ලෝක ශූරයන් ලෙස අභිෂේක ලැබුවා. එංගලන්තයේ ක්‍රීඩාංගන 13ක් කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන තරඟාවලිය සඳහා සහභාගී වන රටවල් සංඛ්‍යාව 20ක්. කාණ්ඩ 4ක් යටතේ මූලික වටේ තරඟ පැවැත්වෙන අතර ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් සහ සත්කාරක එංගලන්තය ඒ කාණ්ඩයෙන් තරඟවැදීමේ හේතුවෙන් එම කාණ්ඩය මෙවර වඩාත් අවධානයට යොමු තිබෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම බී කාණ්ඩයෙන් තරඟවදිද්දී ආසියානු කලාපයේ එකම නියෝජනය වන ජපානයද එම කාණ්ඩයෙන්ම තරඟවැදීමට නියමිතයි. වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තය සී කාණ්ඩයෙන් තරඟවදින අතර මෙතෙක් ලෝක කුසලානයක පහස විඳ ගැනීමට නොහැකි වූ ප්‍රබල ප්‍රංශය මෙවර ඩී කාණ්ඩයට ඇතුළත්. තරඟවලියේ පළමු තරඟයේ අද පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ෆීජි කණ්ඩායම අතරයි. දින 44ක් පුරා පැවැත්වෙන තරඟාවලියේ තරඟ 47ක් අවසන් වීමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 31 වනදා ලන්ඩන් නුවරදී කණ්ඩායම් දිත්වයක් එකිනෙකා මුණ ගැසෙන්නේ අටවන ලෝක රග්බි ශූරයන් තමන් වීමේ අපේක්ෂාවෙන්.